بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් والليل إذا يغشى والنهار إذا تجلى وما خلق الذكر والأنثى إن سعيكم لشتى فأما من أعطى واتقى وصدق بالحسنى فسنيسره لليسرى وأما من بخل واستغنى وكذب بالحسنى فسنيسره للعسرى وما يغني عنه ماله إذا تردى රාත්‍රියේ මත දිවුරමින් එය ආවරණය කරන විට දහවල මත දිවුරමින් ආලෝකය දිස්වෙන විට පුරුෂයා හා ස්ත්‍රිය මැවූ තැනත්තා වන අල්ලාහ් මත දිවුරමින් සැබවින්ම නුඹලාගේ වෑයම් විවිධාකාරය කවරෙකු ලබා දෙන්නේද බියබැතිමත් වන්නේද තවද ඊතා අලංකාර වූ දෙයක් තිබීම සත්‍යයක් ලෙස පිළිගන්නේද ඔහුට ඊතා පහසු වූ දේ කිරීමට අපි ඔහුගේ මග පහසු කරන්නෙමු කවරෙකු මසුරුවන්නේද එමෙන්ම අල්ලාහ් අවශ්‍ය නැතයි සිතන්නේද ඉතා අලංකාර වූ දෙයක් තිබීම අසත්‍යයයි තර්ක කරන්නේද ඔහුට ඉතා දුෂ්කර වූ දේ එනම් නිරය හෝ පාප ක්‍රියාවන් කිරීමට මග පහසු කරන්නෙමු ඔහු නිරය තුල ඇද වැටෙනා කලෙහි ඔහුගේ සම්පත් ඔහුට කිසිම පලක් ලබා නොදෙන්නේය ඉන්න අලයිනා ලල් හුදා ව ඉන්න ලනා ලල් ආඛිරත වල් ඌලා فأنذرتكم نارا تلظى لا يصلاها إلا الأشقى الذي كذب وتولى وسيجنبها الأتقى الذي يؤتي ماله يتزكى وما لأحد عنده من نعمة تجزى إِلَّا ابْتِغَاءَ وَجْهِ رَبِّهِ الْأَعْلَى وَلَسَوْفَ يَرْضَى සැබවින්ම අපේ යුතුයකම වනුයේ යහමඟ පෙන්වීමය. තවද සැබවින්ම අපටමය එළවහා මෙළව හිමිවන්නේ. එහෙයින් දලුලා ඇවිලෙන ගින්න පිළිබඳව මම නුඹලාට අවවාද කර ඇත්තෙමි. අසත්‍යයයි තර්ක කර පිටුපෑ මහත් අභාග්‍යවන්තයා මිස වෙන කිසිවෙකු එහි ඇතුළු නොවන්නේය. තම ආත්මය පවිත්‍ර කර ගැනීම පිණිස තම සම්පත් යහපත් දෑ කෙරෙහි ලබා දුන් ඉතා බියබැතිමත් වූ තැනතා එයින් එනම් නිරයෙන් වලක්වාලනු ලබන්නේය. උසස් වූ තම පරමාධිපතියාණන්ගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් මිස ඔහු ප්‍රතිඋපකාරයක් කිරීම පිණිස ඔහු වෙත කවරෙකුගෙන් හෝ ලබාගත් දායාදයක් නොමැත්තේය. අනාගතයෙහි ඔහු තෘප්තිමත් වෙයි.